2014 වසරේ 4 මාසේ 27 වෙනිදා භාවනා වැඩසටහන. සසර ජය ගන්න එකම මග සම්මුතු මග. ඒ බුදුරජාණන් වහන්සේ ඉමහත් කැපවීමක් කරලා මිනිස්සෙකුට මිහිතලයේ සොයා ගැනීමට අපහසුම වූ ඒ කාරණය සොයාගත්ත ඒ ලෞතුරු දහම, ලොවේ උතුම් දහම, ලොවෙන් එතර වූ දහම. ඒ මහා පුදුමය එළවන දහමක්, ආශ්චර්යමත් දහමක්. එවන් වූ දහමකටයි ඔබ අප පිවිසෙන්නට උත්සාහවත් වන්නේ, ඒ වගේම පිවිසී සිටින්නේ. ඒ අසිරිමත් කාරණයක්. ඒ අසිරිමත් ධර්මය වෙනුවෙන් අපි අවබෝධයේ පිණිස කැප වෙනවා. අවබෝධය ලැබූ පිණිස අන් අයගේ අවබෝධයේ පිණිස කැප වෙනෝ, කටයුතු කරනෝ. ඒ ලොවට ලබා දෙන මහත්ම ත්‍යාගය, මහත්ම උපකාරය හැටියට සලකන්න පුළුවන්. සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලුම දානයන් අතර ධර්ම දානය ලබා දීමට කටයුතු කරනවා නම් එය තමයි ශ්‍රේෂ්ඨතම දානය හැටියට, පරිත්‍යාගයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එනම් භික්ෂූන් වහන්සේ නමක් හැටියට ධර්ම දානය ලබා දෙනවා. ඒ ධර්ම දානය ලබා දෙනකොට ඒ ධර්මයට සහයෝගය, අතහිත, උපකාරක ලබා දෙන පින්නතුනොත් ඒ ධර්ම දානයේ පුණ්‍යානිසංස ලබනවා. ඒ ආශිර්වාදේ ලබනවා. ලෝකයේ මිනිසුන් නිවනකොට අපටත් නිවෙන්න, තව තවත් නිමෙන්න ඒක ඉතාම වටින මහඟු ධර්මයක් හැටියට, කුසලයක් හැටියට, පිනක් හැටියට බලපවත්වනවා. එවැනි කර්තව්‍යයන් අපේ ජීවිතේ නොවනවම සිදු කරගත යුතුයි, සිදුවේ යුතුයි. ඉතින් අපි විශේෂයෙන්ම මුලින් මතක් කරන්න කල්පනා කළේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්මශාලාවක් ඉදිරිවීම සඳහා මේ අසල තියෙන ඉඩම අපිට සදැහැති ධර්මයට ගෞරව කරන, ධර්මයේ අගය කරන ඒ පිරිස විසින් පරිත්‍යාග කළා. ඒක මේ විශ්වයේ මාහටනම් ඒ ඇත්තන් ඇරෙන්නට වෙන කෙනෙක් දකින්නටවත් අහලකවත් නැහැ. ඒ පින්නතුන්ට පමණමයි ඒ කර්තව්‍ය කළ හැක්කේ කියන අදහස තමයි අපිට තියෙන්නේ. ඒ නිසා මහඟු උත්තුංග පරිත්‍යාගයක් ධර්මය වෙනුවෙන් කරන ලද මහා පරිත්‍යාගයක් හැටියට ඒ උතුම් පුණ්‍ය කටයුත්ත අපි තුරුණුවන් වෙනුවෙන්, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන්, ගෞරව ප්‍රසාද පූජනීයත්වයෙන් සිහි කටයුතු කරනවා. ඒ කටයුත්ත සිද්ධ කළේ පින්වත් චන්දන තිසේරා මැතිතුමන්, ඒ වගේම ශාවලේ තිසේරා මැතිනිය සහ ඒ දියණියන් දෙපළ ඇතුළු පවුලේ ඥාති පින්වතුන්. අතිශයින්ම ගෞරව ප්‍රසාදය අගය කිරීම, තුරුණුවන්ගේ ආශිර්වාදය, ඉෂ්ටකාමී දෙවියන්ගේ ආශිර්වාදය ලැබුවා වුණ වසර සුබ නව වසරක් කරගන්නට ඒ වගේම සියලුම සත් ප්‍රාර්ථනාවන් බලාපොරොත්තුන් ජයෙන් ජය ලබන්නට ඒ ආශිර්වාදයක් හැටියට බලපවත්වනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපි පුණ්‍යානුමෝදනා කටයුත්තෙන් සිහිපත් කරනවා පින්වත් තිසේරා මැතිතුමන්ගේ පී ටී තිසේරා පින්වත් පියාණන් වහන්සේත්, ඒ වගේම සීලවතී වික්‍රමසිංහ මෑණියන් වහන්සේත් ගෞරව ප්‍රසාදයෙන් යුක්තව සසර කොතනක සිටියත් සැපයෙන් සැපයට පත් වී සාදුනාද නිදි ඒකාන්ත වශයෙන්ම ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා කියන බලාපොරොත්තුව. ඒ වගේම පින්වත් ශාමලි තිසේරා මැතිණියගේ YAD විජේරත්න පියාණන් වහන්සේටත්, ඒ වගේම B විජේරත්න මෑණියන් වහන්සේටත් සසරේ තුරුණුවන් ඇසුර ලබන්නට ප්‍රාර්ථනා යුරින් නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වචන වලින් කියන්න බැරි තරම් ප්‍රසාදනීයත්වයක් තියෙන නිසා අපි ඊට වඩා කියන්නේ නැහැ, අනුශාසනා කරන්නේ නැහැ. ඒ ධර්මශාලාවේ කටයුතු කවදකාරී නිම වුණාම හැම දේශනාවකදීම හරි අපූර්ව වචනයක් ඇසේවි. අවුරුදු 100 ගාණක් තිබුණත් ඒ තමයි චන්දන තිසේරා සදහම් මණ්ඩපේ සිට කියන වචනය මාධ්‍යයක් තුලින් වුවද දෛනික දේශනාවන් තුලින් වුවද ඔබට ඇසෙන්නට පුළුවන්. ඒ ඉමහත් ගෞරව ප්‍රසාදයෙන් අපි විසින් නියම කරගන්න කටයුත්තක් හැටියටයි අපි සැලකන්නේ. කිසිදු බලාපොරොත්තුවකින් තොරව ශාසනයේ ධර්මය වෙනුවෙන් බොහෝ දෙනාගේ නිවන පිණිස කියන බලාපොරොත්තුව පමණක්ම පෙරදැරි කරගෙන සිදු කරනු ලබන මාහැඟි සදහම් තිලිනයක් පඳුරක් හැටියට ඉමහත් ප්‍රසාදයෙන් අපි අගේ කොට සාදුනාදදී එය පිළිගන්නවා. සාදු සාදු සාදු. හොඳයි. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ දහම් ගමන අසිරිමත්. ඒ අසිරිමත් ගමන අපේ පින්නතුන්ට අනේකාකාරයෙන් පැහැදිලි කරලා දෙනවා. ඔන්න බලන්න පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ නිවන් මඟ සම්පූර්ණ වෙන විදිය සත්සතිය කියන උතුම් කාරණය පදනම් කරගෙන පින්නතුන්ට කියලා දෙන්න. මේක ඔබ තේරුම් ගත්ත විදියත් ඇති, ඒකත් හරි. මේක පරමාර්ථ ක්‍රමවේදයක්. අපි අරක සම්මුතියෙන් අපි අඳුනගත්ත විදිය. මුලින්ම බුදුරජාණන් වහන්සේ පළවෙනි සතිය වැඩ හිටියේ කොහොමද? බෝමැඩ මුල වැඩ සිටියා. බෝමැඩ මුල වැඩ සිටිනවා. සාමාන්‍යයෙන් ජීවිතයේ ආරම්භය එහෙමයි. අපි හැමෝම අපි තුල වැඩ ඉන්නවා. මේ මමේ කියලා හිතනවා, මේ මගේ ආත්මයයි කියලා හිතනවා. මේ දැනෙන දුක මගේ කියලා හිතනවා, දැනෙන සතුට මගේ කියලා හිතනවා. අපි හැම දෙයක්ම මගේ මගේ හැටියට විඳ දරා ගන්නවා. අපි අපි තුලම වැඩ සිටිනවා. මේ මම කියන ලොකු සංකල්පයක් තියෙනවා. ඉතින් මේ විදියට මේක හරියන්නේ නැහැ කියලා තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධාර්ථ තවුසන් වහන්සේ කල්පනා කළා, මම ඉන්න තැනින් නැකිටලා බලන්න ඕන. ඉන්න තැනින් නැකිටලා උන්නේ කොහේද කියලා, ඉන්නේ කොහේද කියලා බැලුවා. ඒක තමයි බෝමැඩ මුල ඉන්නවා මුලින්ම. බෝමැඩ මුල ඉන්නවා මුලින්ම. ඊට පස්සේ දෙවෙනි සතියේදී කොහොමද කරන්නේ? බෝ ගස දිහා බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඉන්න තැනින් නැකිටලා සිටින්නේ කොහෙද? එහෙම නැත්නම් මමත්වයේ කියන්නේ මේ සමස්ත ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ කියන්නේ මොකද්ද කියලා බලන්න ගවේෂණය ආරම්භ කළා. ඒ විදිහට ගවේෂණය ආරම්භ කරගෙන ගිහිල්ලා ගවේෂණය තුළ යෙදෙනකොට බුදුරජාණන් වහන්සේ හඳුනගන්නවා සිද්ධාර්ථ තවුසන් වහන්සේ අඳුන ගන්නවා. මේ හරිය තාමත් සිද්ධාර්ථ තවුසන් වහන්සේ හැටියටයි මාහට නම් පේන්නේ. කෙලවරදි පෙන්නන්නම් බුද්ධත්වයට පත් වෙන තැන. ඊළඟට හඳුන ගන්නවා ක්‍රමානුකූලව වැඩෙනකොට මා තුල මම පමණක් නෙමේ දෙන්නෙක් ඉන්නවා. කාය විඥාන ධාතුවක් තියෙනවා, මනෝ විඥාන ධාතුවක් තියෙනවා. මේ දෙන්නත් එක්ක කතිකා කරනවා. එක පැත්තකින් ප්‍රඥාව, අනිත් පැත්තෙන් සාංශාරික සසර ගෙන යන ශක්තිය, මමත්වය, විඥාණය. ඒ විඥාණයයි මෙලවදී ලබන ප්‍රඥාවයි කතිකාවක් කරනවා. මුහුණට මුහුණ බලාගෙන සක්මන් කරනවා. ඒකට අපි කියනවා බුදු කෙනෙක් මවාගෙන සක්මන් කළා කියලා කතාවක්. අපි එතන සක්මන් කරා සතියක් වැඩ වුණා සතියක් කියලා කියවත් ඉතින් ඕනම කෙනෙක් දන්නවා දිගින් දිගට වැඩ ඉන්න බෑ, අනිවාර්යෙන් සක්මනේ යෙදෙන්න ඕන කියලා. ඉතින් වරින් වර යොදා ගන්න ඇති සාහිත්‍යකරුවා කොහොම ඇතුළත් කළත් ඒක ගැටලුවක් නෑ. කොහොමද බලනවා මේ තුල දෙන්නෙක් ඉන්නවා, මේ තුල මට පාලනය නැති කෙනෙක් ඉන්නවා, මම අවබෝධ කරගත යුතු කෙනෙක් ඉන්නවා, ඉවත දැමිය යුතු ධර්මතා තියෙනවා ආදී වශයෙන් මේ කරුණු කාරණාත් එක්ක මනසත් එක්ක මනා සංනිවේදනයක් ඇති කර ගන්නවා. මේ සංනිවේදනය ඇති කරන්නේ නැතුව එයාට විදර්ශනා ඥානයක් නැහැ. මේක තමයි විදර්ශනා ඥානය කියලා කියන්නේ. බෝමැද මුලින් නැගිටල බෝධිසය ගස දිහා බැලීම විදර්ශනා ඥානයක්. ඒ වගේම තවත් මේක දෙදෙනෙක් ඉන්නවා කියලා අවබෝධ කරගෙන මේ දෙදෙනා අතර ඇති වෙනස තේරුම්ගෙන කටයුතු කිරීමත් විදර්ශනා ඥානයක්. ඊළඟට ඒ ආකාරයට දියුණු කරගෙන යනකොට මොකද හමු වෙන්නේ? මේ අනිත් පාර්ශවයේ තුල සැඟවිලා හිටපු ඒ සාංශාරික විඥාන පද්ධතිය තුල සැඟවිලා හිටපු මාර දූවරු එනවා. ඈ මේ තණ්හාවයි රතියයි රාගය කියලා සඳහන් කරනවා. අරතිය නෙමෙයි මෙතන, රතිය කියන එක මේ එන්නේ ඇලීම. තණ්හාවයි රතියයි රාගයයි කියන මෙන්න මේ ස්වභාවයන් තුන තමයි මේ බන්දලා තියන්න උත්සාහ කරන්නේ කියලා. බලන්න මේ විඥානයේ තුල තියෙන ස්වභාවය බලන්න, නොයෙකුත් දෘෂ්ටිවලට, සංකල්පවලට, වචනවලට මේ තණ්හාව බැඳියාම ඒක මගේ ආත්මයයි කියලා සිතන්නට පුරුදු වීම. එතකොට රතිය කියන්නේත් එහෙමයි, ඒකත් ඇලීම. රාගය කියන්නේත් එහෙමයි, ඒකත් ඇලීම. ඉන්ද්‍රියන් වලට ඇලීම, ඉන්ද්‍රියන් වලින් ලෝකයට ඇලීම ආදී කොට ඇති මේ සමස්ත ක්‍රියාපද්ධතියට ඇලීම දුටුව මේ මතු වෙලා එන ඇලීම් තුනක් තියෙනවා කියලා මනාව තේරුම් කරගත්තා. නමුත් මේ ඇලීම් තුන මොනතරම් මනහර වුණත්, මොනතරම් වින්දනීය වුණත්, මොනතරම් සුව වුණත් බුදුරජාණන් වහන්සේ මේවා එලවන්න උත්සාහ කළෙත් නැහැ, ඇතුළට ගන්න උත්සාහ කළෙත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ පරේෂණය බුදුරජාණන් වහන්සේ අතහරින්න නැතුව දිගින් දිගටම කළා. එහෙම පරේෂණය කරනකොට හරි අපූර්වට පෙන්නනවා මේ නාගරාජයේ ගන්නවා. මෙයාට කියන මුතලිංග නාගදරණ කියලා කියනවා. මේ මුතලිංග හෙවත් විමුක්ති ඇස මේ නාගයේ ගන්නෙයි. නාගයෙකුට කවුරුත් බයයි. ඊටාම ප්‍රබල වූ, ඊටාම ඍජු ඕනම අභියෝගයකට මුහුණ දෙන්නට පුළුවන් ප්‍රබල ශක්තියක්, විමුක්ති ඇසක් ලබා ගන්නවා. ඒ විමුක්ති ඇසින් මායාවස්සන වැහිවලට තෙමෙන්නේ නැතුව, එහෙම නැත්තම් මනස තුල ඇතිවන දෘෂ්ටි ජාලයට, සංකල්ප ජාලයට, වචන ජාලයට, සමස්ත පංච නීවරණ ධර්මයන්ට, දස සංයෝජන ධර්මයන්ගෙන් තෙමෙන්න බලන හැම අවස්ථාවකම මේ විමුක්ති ඇස කියන එක මේ මුතලිංග නාග ධරණයෙන් ආරක්ෂා වෙලා ඉන්නවයි කියලා කියන්නේ සම්පූර්ණ ආත්මය කරගත්තා. මොකද්ද මේ ලෝකෝත්තර දර්ශනය? හැබැයි තාම අවබෝධයටපත් උන්නේ නැහැ. ලෝකෝත්තර දර්ශනය මෙයයි කියන මට්ටමට තේරුම් කරගත්තා. මෙන්න මේකයි අපි කරන්න ඕන විමුක්ති ඇසයි මම පුරුදු කරන්න ඕන. විමුක්ති ඇස නාගයෙක් හැටියට නැගී සිටියා. ඒ කියන්නේ නාගයෙක් හැටියට නැගී සිටියේ කියලා කියන්නේ ප්‍රබල ශක්තියක් හැටියට නැගී සිටියා. ඒ ප්‍රබල ශක්තියක් හැටියට නැගී ඉඳලා ඒක පුරුදු කරගෙන ගියා. ඒ කියන්නේ කිසිම ආශ්‍රව ධර්මයකට හසු නොවි තමන්ගේ ගමන ගියා. තමන්ගේ ගමන ගියා. කිසිම කෙලෙස් ධර්මයකට හසු කරගන්න නැතුව තමන්ගේ ගමන ගියා. ඒ ගමන පුරුදු කරගෙන යනකොට පස්වෙනි සතියෙන් ඉස්සරහට එන්න හැකියාව ලැබෙනවා. මෙන්න මේ 6 වෙනි සතියට. 6 වෙනි සතියේදී තමයි ඔබ දකින රුවන් ගෙහි වැඩ සිටින අවස්ථාව. රුවන් ගෙහි කියලා කියන්නේ මේ මැණික් නැත්තම් රත්රන් වලින් හදන ලද මාලිගාවක්, රාජායතනය. රාජායතනේ කවර රාජ්‍ය ආයතනයක්ද? සම්බුද්ධ රාජ්‍යයේ ආයතනය. සම්බුද්ධ රාජ්‍යයේ රජ වෙන දවස මෙන්න මේ 6 වෙනි සතිය. මේ 6 වෙනි සතියේදී තමයි මේ රාජායතනේ කියන සාහිත්‍යකරුවා විසින් නිර්මාණය කරනවා බුද්ධ රාජ්‍ය හැටියට මේ මාලිගාව පෙන්නලා මේ තුල වැඩ ඉන්නවා කියලා පෙන්වනවා. මෙතෙන්දි තමයි බුද්ධත්වයට පත් වෙන්නේ. මේ හරියේ මේ බුද්ධත්වයට පත් වෙන නෙමෙයි මේ සති පහම ගවේෂණ කාලය. මාර වෙහි වහින්නේ නැහෙනේ බුදු කෙනෙකුට. තණ්හාරති රගායෙන්නේ නැහෙනේ බුදු කෙනෙකුට. ඈ ආත්ම ගවේෂණ කාලය තමයි මේ තියෙන සති අනිත් හතරම මේ පහම. මේ 6 වෙනි සතියේදී තමයි සම්බුද්ධත්වයට පාත්‍ර වෙන්නේ. ඊළඟට මොකද්ද? ඊළඟ සතිය තමයි දිගටම තියෙන්නේ. අවුරුදු 45ක්ම තිබුණේ ඊළඟ සතිය. මොන සතියද? ධර්මානුශාසනා කිරීමේ වැඩපිළිවෙල. ඒ සතිය ආරම්භ කළා. ඒ සතිය අවුරුදු 45ක් දක්වා දික්ුණා. ඒ වෙලඳ ආමේ ආපුවේ දෙන්නගේ විලඳ ආදිය ටිකක් දාන ටිකක් වළඳලා එතනින් ඒ නැගී සිටපු ධර්මයේ ඒගොල්ලන්ට ඉතින් තේරුන්නේ නැහැ. ඒගොල්ලන්ට මොකද්ද මේ ධර්මයේ කියලා තේරුන්නේ නැහැ. කියන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මම මේක කාටද කියන්නේ. මහා ඍෂිවරු මහා පඬිවරු බැලුවා සමහර අය ජීවතුන් අතර නැහැ කියලා දන්නවා. සින් බුදුරජාණන් වහන්සේ තමන්ගේ පරණ මිත්‍රයෝ ටික පස්වග මහණුන් හොයාගෙන ගිහිල්ලා ඒ දහම් ගමන ආරම්භ කළා. මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව ධම්මචක්කපවත්තන සූත්‍රය, එහෙම නැත්නම් ධම්සප්පවතුම් සූත්‍රය දේශනා කළා ඉසිපතනේ මිගදායේ. මධ්‍යම ප්‍රතිපදාව ගැන දේශනා කළා. හැබැයි මධ්‍යම ප්‍රතිපදාව කියන එක තමයි හරිම හරි. නමුත් අපේ අය ඔක තේරුම් අරගෙන තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ කියලා මිශ්‍ර ප්‍රතිපදාවක්. එතකොට මිශ්‍ර ප්‍රතිපදාවක් කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවක් නෙමෙයි. කාමසුඛල්ලේඛාන යෝගයෙන් 50කුයි අත්තකිලමතාන යෝගයෙන් 50කුයි දැම්මහම මිශ්‍ර ප්‍රතිපදාවක් මිසක් මධ්‍යම ප්‍රතිපදාවක් මේ. මධ්‍යම ප්‍රතිපදාව කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ උභෝවන්තයෙන්ම නිදහස් වෙලා සියලු අන්තවලින්ම නිදහස් වෙලා අන්ත දෙකක්ම අතහැරලා කාම සුඛල්ලයානු යෝගිය අත්ත කිලමතානු යෝගියත් කියන මේ අන්ත දෙකම අතහැරලා ගමන ආරම්භ කිරීම තමයි මධ්‍යම ප්‍රතිපදාව හැටියට දේශනා කරන්නේ. දැන් ඔබේ මනස තුල යම් ගස්ඨණයක් ඇති වෙන ඕනම මොහොතක බලන්න මේ කාමසුකල්ලිකාන යෝගේ අත්ත කිලමතාන යෝගයයි නිසා තමයි ওই தත්වය ඇති වෙන්නේ. එහෙම නැත්නම් හොඳයි ප්‍රියයි මනාපයි, එහෙම නැත්නම් අප්‍රියයි අමනාපයි අකාන්තයි කියන කාරණේ පදනම් කරගෙන තමයි ওই කැළඹීම් මිනිස්සු තුල ඇති වෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මේ අන්ත දෙකම අත්හැරියට පස්සේ බලන්න මනස තුල කිසි කම්පනයක් තියෙනවද කියලා. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. දැන් අටලෝ ධම කියනකොට ද්වාකාරයකින් තමයි කියවෙන්නේ ලාභෝ අලාභෝ අයසෝ යසෝ. ඒ වගේම තමයි කාමසුකල්ලිකාන යෝගය අත්ත කිලමතාන යෝගය කියන්නේ මේ ද්වාකාරය. මේ දෙකෙන් මිශ්‍රව කටයුතු කරන්න නෙමෙයි මධ්‍යමයි කියලා කියන්නේ ඒක නෙමෙයි. මේ සම්පූර්ණයෙන් මේ අන්ත දෙක අතහරින්න ඕන. කොහොමද අතහරින්නේ? මනසින්. මනසින් අතහරින්නේ. ඥානයෙන් අතහරින්නේ. එවිට අපිට හැකියාව ලැබෙනවා ඥානයෙන් අතහැරීම නිසා ඒ සංඥා පද්ධතියට, ඒ විඥාන පද්ධතියට, ඒ සංකාර පද්ධතියට, ඒ නාම රූප පද්ධතියට, ඒ සලායතන පද්ධතියට, ඒ ස්පර්ශ පද්ධතියට හසු නොවුණු ලෝකෝත්තර ගමනක් ආරම්භ කරන්න පුළුවන්. ලෝකෝත්තර ගමනක් ආරම්භ කරන්න පුළුවන්. ලෝකෝත්තර ගමනයි කියලා කියන්නේ සුවිශේෂී ගමනක්, ඉන්ද්‍රිය ගමනක් වගේ නෙමෙයි, ලෝකීය ගමනක් වගේ නෙමෙයි. ඉන්ද්‍රිය ගමන කියන එක තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හරහා. ඒත් ලෝකෝත්තර ගමන කියන එක තියෙන්නේ ඇස නිරෝධ කරලා, ඇස අතහැරලා, ඊට පස්සේ කන නිරෝධ කරලා, ශබ්ද අතහැරලා, ඒ වගේම නාසය නිරෝධ කරලා ගඳ සුවඳ අතහැරලා, දිව අතහැරලා, රසණී රස අතහැරලා, ශරීරය අතහැරලා, ස්පර්ශ අතහැරලා, සිත අතහැරලා, සිතුවිලි අතහැරලා, ලෝකයේ සමස්ත ලෝකයේ පද්ධතියම පරිහරණය කරන්න නැතුවයි මේ ලෝකෝත්තර ගමන කියන එක ආරම්භ වෙන. මේකට ලෝකයෙන් එතර කියන වචනේ වැටෙන්නේ මේ මිනිස්යා ළඟ පවත්නා වූ කිසිම විඥාන පද්ධතියක ලක්ෂණයක් ගුණයක් එහෙට රැගෙන යන්නේ නැති බැවින් ලෝකෝත්තරයි. ඉන්ද්‍රිය සාපේක්ෂිත ක්‍රමවේදයක් එහි නැති බැවින් ඒ ලෝකෝත්තරයි. ඉන්ද්‍රියන්වල ශක්තියින් කිසිවක් එයට අවශ්‍ය නොවන බැවින් ඒ ලෝකෝත්තරයි. ඒක සුවිශේෂත්වයක් වෙන්නතුනේ. සුවිශේෂත්වයක් මනුෂ්‍යත්වයක් තුළ ඉඳගෙන මනුෂ්‍යත්වය අතික්‍රමණය කරනවා. ඉන්ද්‍රියන් තුළ ඉඳගෙන ඉන්ද්‍රියන් අතික්‍රමණය කරනවා. කාලය තුළ ඉඳගෙන කාලය අතික්‍රමණය කරනවා. කාලය අභිභවා යනවා. රැය දහවල තුළ ඉඳගෙන රැය දහවල ඉක්මවා යනවා. වේදනාව තුළ ජීවත් වෙන මිනිස්සු අතරත වේදනාව ඉක්මවා යනවා. සංවේදීතා අතරින් අවේදීතාවයට පත් වෙනවා. අවේදීතතාවයට පත් වෙනවා. ඒ අවේදීතතාවය කියලා කියන්නේ මිනිස්යාව නිවන ධර්මයක්. වේදනාව කියලා කියන්නේ පුලුස්සන ධර්මයක්. ඒ අවේදීත ස්වභාවය තුළ මුළු මහා ජීවිතයේම නිවාලන අපූර්වත්වයේ ඒ අනන්ත වූ විශ්වීය ධර්මය මුණගැහෙනවා. ඒ විශ්වීය ධර්මය මම ඇහෙන් ස්පර්ශ කරනවද? නැත. මා ඒ විශ්වීය ධර්මය කනෙන් ස්පර්ශ කරනවද? නැත. මා ඒ විශ්වීය ධර්මය ලෝකෝත්තර ධර්මය නාසයෙන්ද ස්පර්ශ කරන්නේ? නැත. ඒ විශ්වීය අනන්ත වූ අකාලික වූ ධර්මය මා කයින්ද ස්පර්ශ කරන්නේ? නැත. ඒ අනන්ත වූ අකාලික වූ සාන්දීප්තික වූ පච්චත්තම් වේදිතබ්බ විඤ්ඤූහි වෙන ඒ ධර්මය ස්පර්ශ කරන්නේ මම මනසින්ද නැත කවර වූ ඉන්ද්‍රියකින්ද නැත කිසිදු ඉන්ද්‍රියකින් එය ස්පර්ශ කරන්නේ නැත. ඉන්ද්‍රියන් ඉක්ම වූ ස්වභාවයක් පමණක්ම දැනෙනවා මිස ඉන්ද්‍රියන් තුලින් ස්පර්ශ කරන්නා වූ දහමක් නොවේ. එයයි අසරිමත් දහම. එයයි පුදුමය ධනවන දහම. එයයි ලෝකෝත්තර දහම. එයයි මුළු මහත් විශ්වයම කම්පණයට පත් කරන්න පුළුවන් දහම. මිනිස්සෙකු විසින් සොයා ගන්නා වූ උසස්ම මානසිකත්වයේ එපමණයි. කෙලවරත් එපමණයි. එවන් වූ ධර්මයකටයි ඔබ පිවිසෙන්නට පාරමිතා පුරන්නේ. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නෙමෙයි මේ භවයේදීම මේ අදම නිවන් දකින්න ඕනේ කියන අදිෂ්ඨානය තියෙන්න ඕන. කතා ප්‍රවෘත්තියක් නෙමෙයි, ශෛලයකට කියනවා නෙමෙයි, අපට නිවන සිහිනයක් නොවේ, අපට නිවන මතවාදයක් නොවේ. එය සාන්දීප්තිකයි, එය ප්‍රත්‍යක්ෂයි. නමුත් සමහර දේශකයන්ට නම් සාන්දීප්තිකෝ ධම්මෝ කියලා කිව්වට කියන දේශකයටත් ඒක මතවාදයක්, සිහිනයක්, අවබෝධයටපත් වෙලා නැහැ. හැඩයට හා ශෛලයට ගලාගෙන යන දේශනයක් පමණයි. එහෙත් මේ දේශනේ එවන් වූ දේශනයක් නොවේ. ඒකාන්ත වශයෙන්ම අපි අපවෙලා කැපවෙලා සියලු කරුණවලට උත්තර සපයන්නට බැඳිලා අපි එයට වගකීම් හැටියට බැඳිලා ඍජුව දේශනා කරන ධර්මයක්. අප කිසි විටක ග්‍රන්ථයක් හෝ කවුරුන් හෝ මේකට හසු කරලා අපි ඇඟ බේරගන්නේ නැහැ. ඔබේ සියලු ගැටලු විසඳන තුරු පිළිතුරු සපයන්නට අපි බැඳී සිටිනවා. ඒකට හේතුව තමයි මෙය ප්‍රත්‍යක්ෂ වූ ධර්මයක් වන නිසා, මතවාදයක් නොවන නිසා. ඒ අවබෝධ කරගත්ත පිරිස බොහොමයි, අවබෝධ කරගන්නට වෙර මහන්සි වෙන පිරිසත් බොහොමයි. ඔබටත් අවබෝධ කරගන්න පුළුවන්. සත්‍ය දැනගැනීමේ අදහසින් ධර්මයේ වෙත පිවිසෙන්න. සත්‍ය දැනගැනීමේ අදහසින් ධර්මයේ වෙත පිවිසෙන්න. විවෘත මනසින් ධර්මයට කරා පිවිසෙන්න. ප්‍රත්‍යක්ෂතාවයට මුල් දෙන්න. කවරක් වුවද සත්‍ය වූ තැනය පිළිගන්න. එයට සූදානම් වූ විචාරශීලී විවෘත මධ්‍යස්ථ මනසක් ඔබට තිබිය යුතුයි. පුජ්‍යලත්වය බැහැර කරමින් නිතරම ධර්මයේ සොයා යන්න. ධර්මයේ සොයා යන ගමනට මහ බරක් පුජ්‍යලත්වය, මහ හිරිහැරයක් පුජ්‍යලත්වය. ගුණාගේ කරමත පැට වූ කරත්තයක් වගේ ඔබට මහ හිරිහැරයක් මමත්වය. ඔබ මේ මමත්වය ලිහෙල ගමන යනවා නම් හෙවණැල්ල පස්සෙන් එනවා වගේ මේ ආර්ය මාර්ගය ඔබට වහාම අවබෝධ කරගන්නට පහසුවක් ඇති වෙනවා, සැහැල්ලුවක් ඇති වෙනවා. මේ ලෝකේ ඉන්නවා මේ කරත්ති ලිහෙල දාලා බොහොම සැහැල්ලුවෙන් හෙවණැල්ල විතරක් පස්සෙන් එන්න ඉඩ දීලා ජීවත් වෙන පිරිස. ඒක හරි වටිනවා. හෙවණැල්ල විතරයි පස්සෙන් එන්නේ. අධ්‍යාත්මික වශයෙන් බැලුවාම කිසි දෙයක් ඒ අධ්‍යාත්මික සිත ග්‍රහණය කරලා නැහැ. ඒ ග්‍රහණය කරලා නැහැ කියලා කියන්නේ එයා සිල්වන්තෙක්, ආර්ය ධර්මයෙන් සිල්වන්තෙක්, ඒ වගේම ප්‍රඥාවන්තෙක්, ආර්ය ධර්මයෙන් ප්‍රඥාවන්තෙක්. ඒ පුජ්‍යලත්වයේ පදනම් කරගන්න ලද ප්‍රඥාවක්වත්, පුජ්‍යලත්වයේ පදනම් කරගන්න ලද සීල වෘතයක්වත් නෙමේ. අද බුද්ධ ආගමේ බොඩාක් උදවිය හිතන්නේ මේ වෘත සමාදානය තමයි සීලයක් හැටියට ප්‍රඥාවක් හැටියට, සමාධියක් හැටියට, ධර්මයක් හැටියට හිතන් ඉන්නේ. ඉතින් ඒ අතරමං වෙච්ච සීලු දෙනාටම කියන්නේ මේ මනසින් අතහරින්න සුවිශේෂී ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි අශේෂ විරාග නිරෝධෝ, ශේෂයක් නැතුව නොඇලීමේ ක්‍රමවේදය පුරුදු කරන්න. දැන් ශේෂයක් ඇතුව තමයි නොඇලීමේ ක්‍රමවේදය ඔය බොහෝ භාවනා ක්‍රමවල පුරුදු කරන්නේ. දැන් අපි හිතමු සමත භාවනාවක් කරනකොට ශේෂයක් ඇතුව භාවනාව පුරුදු කරන්නේ. ඉතින් අනිකුත් සියල්ල අතහරිනවා, එක නිමිත්තක් අල්ලගන්නවා. ඒක තමයි ශේෂය ඉතිරිය. මේ අශේෂ විරාග නිරෝධෝ කියන ක්‍රමවේදයට පුරුදු කරනකොට ශේෂයක් ඉතිරි කරගෙන අතහරින ක්‍රමවේදයක් නෙමෙයි තියෙන්නේ, ශේෂයක් නැතුව අතහරින ක්‍රමවේදයක්. ශේෂයක් නැතුව අතහරින ක්‍රමවේදය පුරුදු කරනකොට තමයි මේ ලෝකෝත්තර ලොවට ඔබ පිවිසෙන්නේ. ඒ ලෝකෝත්තර ලොව ඊටාම මනහරයි, ලස්සනයි, අවේදිතයි. ඒ නිර්වාණය හෙවත් බැඳීම් නැති ස්වභාවයකින් යුක්ත නිසා, නිවීමෙන් නො ස්වභාවයකින් යුක්ත නිසා, බැවීම් එහි නැති නිසාම, එහි මනා සැපයක් වූ නිසාම අපි කියනවා නිවන් සැප කියලා කියනවා. ඉතින් මුලින්ම මේ ලෝව දකින්න, පැහැදිලිව දකින්න, අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න, ඊළඟට ඒ නිවන, ඒ ධර්මය මනාකොට පුරුදු කරන්න. මනාකොට පුරුදු කළොත් එහෙම ක්‍රමානුකූලව අර දස සංයෝජන ධර්ම දිය වෙවි, ප්‍රහාණය වෙවි ගොස් දස සංයෝජනයන්ගෙන්ම නිදහස් වූ ඒ නිරෝධ සමාපත්ති ඥානයයි. කියන්නේ සමස්ත කෙලෙස් කහට පද්ධතියම තමන් ශරීරයෙන් ගලවා එලවා දමා ලෝකෝත්තර පද්ධතියක් හටගන්නවා. හැබැයි ලෝකෝත්තර පද්ධතියක් හටගත්තට පස්සේ යාගේ පැවැත්මට මේ ලෝකෙත් එක්ක මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න යා කැමති වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ සද්දිනක්වත් ඉන්නේ නැහැ කියලා, මැරෙනවයි කියලා කතාවක් නැහැ. සද්දිනක්වත් මොහොතක්වත් මේ ලෝකෙ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරගෙන ඉන්න කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුව එවැනි සංඥා පද්ධතියක්, එවැනි විඥානයක් එහි නොපවතින නිසා. එක ලෝකයේ අය මෙයාවත හැරලා යනවා, එහෙම නැත්නම් මේ තැනැත්තා ඒ අයවත හැරලා වනගත වෙනවා. ඒකයි පැවිදි බවට පත් වෙනවයි කියලා කියන්නේ. කොහොමත් පැවිදි බවට පත් වෙනවයි කියන එක බුදුදහමේ පෙන්වන්නේ ඇඳුමින් පැවිදි බවට පත් වෙනවයි කියන එක නෙමෙයි. මේ ලෝකෝත්තර අරිහත්ත්වයට පත් වෙනවත් එක්කම යා පැවිද්දෙක් තමයි. පළවෙනි මාර්ගඥාණයට පත් වෙනකොටම බුද්ධ පුත්‍රයෙක් තමයි. ඒක කිසි වෙනසක් නෑ. ඒ නිසා ඒ පැවිදි භාවය කියන එක ඒ උතුමේ ළඟ පවතිනව පින්නතුනි. ඉතින් පළමු කොටම තියෙන්නේ ධර්මය නොදකපු පිරිස ධර්මය දකින්න. බුදුරජාණන් වහන්සේ නොදකපු පිරිස බුදුරජාණන් වහන්සේ දකින්න. අද බුදුහාමුදුරුව දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේලා මැරෙන පිරිසක් නෙමේ, අමරණීය පිරිසක්, ජරා මරණ නැති පිරිසක්. බුදුරජාණන් වහන්සේලා නොමැරෙන ගුණයට පත් වුණා මිස මැරිලා නූපදී ඉන්න ගුණයට පත් වුණේ නැහැ. මැරිලා නූපදී ඉන්න මට්ටමට නෙමේ බුදුහාමුදුරුවෝ පත් වුණේ, නොමැරෙන ගුණයට. අප්‍රමාදෝ අමත පදං, ප්‍රමාදෝ මච්චුනෝ පදං, අප්‍රමත්තා නමී යන්ති. අප්‍රමාදී අය මැරෙන්නේ නැත. එහෙම නැතුව මැරිලා නූපදී ඉන්න නිවනක් නෙමේ. එහෙනම් නොමැරෙන නිවනකටපත් වෙන්න පුළුවන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ජීවමානයි. බුදුහාමුදුරුවන්ගේ හැඩ ලස්සන දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ මනස ස්පර්ශ කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ජීවත් වන ලෝකයේ ස්පර්ශ කරන්න පුළුවන්. කොහොමද? මේ ඉන්ද්‍රියන් බර අතහැරියාම, ඉන්ද්‍රියන් නැමැති කරත්තය අතහැරලා දැම්මට පස්සේ ඒ ඉන්ද්‍රියන් තුලින් අපි ඇති කරගන්නා වූ ඉන්ද්‍රිය බද්ධය සකසා ගැනීමට අපේ මනෝ විඥානයේ තුල ගොනු කර ගන්නා වූ රූප උපාදානයත් වේදනා උපාදානයත් සංඥා උපාදානයත් සංඛාර විඥාන උපාදානයත් කියන මේ උපාදාන 6 බැහැර කිරීමෙනුත් අපිට හැකියාව ලැබෙනවා ඒ විශ්වීය ධර්මය, ඒ ලෝකෝත්තර ධර්මය, ඒ අකාලික ධර්මය, කාලයේ ඉක්ම වූ ධර්මය දකින්න පුළුවන්කම ලැබෙනවා. අකාලික ධර්මය කියලා අපේ අයට ඇවිල්ලා තියෙන්නේ කාලික සංඥාවක්. කාලික සංඥාවක් නෙමෙයි අකාලික භව කියලා කියන්නේ පැහැදිලිවම ඔරලෝසුවේ තියෙන පැය 24 ඉක්මවා යෑම, රැය දහවල ඉක්මවා යෑම. ඒ අකාලික ගුණය හැමදාම තියෙනවා. නමුත් මිනිස්සු මේ අකාලික විශ්වය තුල කාලයක් පනවා ගන්නවා. පැය 12කට පැය 24කට ඔරලෝසුවක් හදා ගන්නවා. මේ රැයද මේ දහවල කියලා කාලයක් හදා ගන්නවා. ස්වභාවයෙන්ම ලෝ අකාලිකයි. ඒ අකාලික ලෝකයේ තුල තමයි කාලය හදන්නේ, අගේ හදන්නේ, වේදනාවල් හදන්නේ, සංඥාවල් හදන්නේ. නානත්ත කාය නානත්ත සංඥා. පුජ්‍යලයෙන් පුජ්‍යලයට වේදනාව, පුජ්‍යලයෙන් පුජ්‍යලයට දුක සැප වෙනස් වෙන්නේ ඒකයි. එකම දෙයක් දෙදෙනෙකුට දෙආකාරයක් වන්නේ ඒකයි. ඒ නිසා පුජ්‍යලත්වයේ මමත්වයේ තමයි මේ කාලය නිර්මාණය කරන්නේ. මමත්වය කියලා කියන්නේ අවිද්‍යාව නිසා සැකසිච්ච දෙයක්, අනවබෝධය නිසා සැකසිච්ච දෙයක්, සමාධියා බලන්නට නොහැකියාව නිසා සැකසුණු දෙයක් හැටියටයි පෙන්වන්නේ. ඒ ඇති කරන මමත්වයේ බලය හඳුනාගන්නේ නැතුව මිනිස්සු මේ ලෝකයේ මොනතරම් වේගෙන් දුවගෙන ගියත් විසඳුම නැහැ. ඔබව රිදවන, කොනිත්තවන, ඔබව පීඩාවට පත් කරන ඔබගේම මමත්වය ඔබ බැහැර කරන්න, බහැර කරලා ඔබ මමත්වයෙන් තොරව වාසය කරන්න. ඒ අවේදීතයි. ඒ නිසා ඔබ වඩා සුවසේ සිටිනවා. එහි උස් මිටි පහත් මිනිස්සු නැහැ. එහි ස්ත්‍රී පුරුෂ මිනිස්සු නැහැ. එහි රැය දහවල උදාවන්නේ නැහැ. එහි අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය නැහැ. ඒ අපූර්ව විශ්වීය ධර්මය ඔබ තුල වඩන්න, ප්‍රගුණ කරන්න මේ කාලයයි. සුවිශේෂී ආකාරයකට ඉන්ද්‍රියන් ධර්ම වැඩිවීමක්, හැඩ ගැස්වීමක් තමයි සිදු කරන්නේ. සාමාන්‍යයෙන් මිනිස්යෝ සංඥා සහගතයි. ඒ සංඥා සහගත මිනිස්සෙකු ආනාපාන සති සංඥාවක් හෝ වෙනත් සංඥාවක් ගන්නවා. අරගෙන ඒ සංඥාව දිගටම වඩනවා. ඔන්න දිගටම වැඩුවාම ධ්‍යාන වශයෙන් වඩලා වඩලා සතරවෙනි ධ්‍යාන වඩලා ඊට පස්සේ අවසානෙට යනවා නීව සංඥා නා සංඥා යතනයට. ඒ කියන්නේ සංඥාවත් තියෙනවද කියලා තේරෙන්නෙත් නැහැ, නැද්ද කියලා තේරෙන්නෙත් නැහැ, ඇති නැති වගේ. නමුත් සංඥාවකින් බැඳිලා තියෙනවා, සම්පූර්ණ සංඥා නිරෝධ වෙලා නැහැ. එතකොට නේව සංඥා නා සංඥා යතනේට එහයින් තමයි මේ නිවන කියන ධර්මයේ පිහිටන්නේ. ඒ කියන්නේ සංඥා නිරෝධය. තොර කෙනෙක් ඕක වරදවා ගත්තොත් හිතන්න පුළුවන් ඉස්සෙල්ලම නේව සංඥා නා සංඥා ඇතනට යනකම් වඩන්න ඕන, ඊට පස්සේ තමයි මේ සංඥා නිරෝධය ඇති කරගන්න ඕන කියලා කෙනෙක් වරදවා ගත්තොත් තේරුම් ගනේවි නෑ. මුල ඉඳලම සංඥාවක වඩන්නේ මාර්ගයත් සංඥා නිරෝධයි. මාර්ගයේ අවසාන ප්‍රතිඵලයක් ප්‍රතිපදාවත් සංඥා නිරෝධ ප්‍රතිපදාවත්, එහි ඵලයත් සංඥා නිරෝධයක්. ඒ නිසා අර සංඥා මාර්ගයෙන් ධ්‍යාන වඩලා නිවන් දකින ක්‍රමය කියලා කියන්නේ බුදුදහම විකෘතියට භාජනය කරපු පුජ්‍යලයන් කරපු නොමග ඇවීමක්. ඔය පින්නතුන් දකින්ව සූත්‍ර දේශනා සද්දි නිවන් දකින්නේ. ඉතින් ඒකට අදාය ඒක වහන්න කියන කතාව තමයි ඒ කාලේ පාරමිතා ශක්තියින් තිබ්බයි ඉන්නේ, අද බැරි අය ඉන්නේ. ඒ නිසා අපිට මේ මෙහෙම වඩන්න තියෙන්නේ ඒකයි කියලා කියනවා. බලන්න වරදක් තියෙන එක ඒක හරියට පිළිගන්නේ නැතුව ඒක වහන්න මොනව හරි කියනවා. එහෙම නැත්නම් අද ඉන්නේ පදපරමියෝයි කියලා කියනවා. පදපරමියෝ ඉන්නවා තමයි. ඒ කියන්නේ දැඩිව ආගම්, ಜಾති, වර්ග දෘෂ්ටි කරගෙන මරාගෙන මැරෙන වෛරයෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න ওই පදපරමියෝ. නමුත් තනිවයි උපන්නේ, තනිවයි මැරෙන්නේ කියලා කල්පනා කරන මිනිස්සු පදපරම නොවි විදර්ශනා ඥානයෙන් යුක්තව ජීවිතේ දිහා බලන්න පුළුවන් විශේෂ ඥානයකින් හෙබි මිනිස්යෝ සුළුතරයක් හරි ලෝකේ ඉන්නෝ. අන්නේ ප්‍රඥාවන්තයන් උදෙසා තමයි මේ පණිවිඩය. එහෙම නැතුව බුද්ධාගමේ පදපරමයන්ටවත්, කතෝලික ආගමේ පදපරමයන්ටවත්, මුස්ලිම් ආගමේ පදපරමයන්ටවත්, හින්දු ආගමේ පදපරමයන්ටත් මේක අවබෝධ කරගන්න බෑ. ඒගොල්ලෝ ආගම් පවත්වාගෙන යයි, හැඩේට කවිකයයි ගීතකයයි උත්සව පවත්වයි, පෙරහැරවල් කරයි, හිස් මිනිස්සු හැටියට මැරෙවි. එහෙත් සුවිශේෂී ඥානයකින් හෙබි පණ්ඩිත වේදනීයෝ පඬිවරුන් නුවණැත්තන් විසින් මේ සද්ධර්මය ප්‍රතිවේදේ කරනවාමයි, අවබෝධ කරගන්නවාමයි, ප්‍රත්‍යක්ෂ කරගන්නවාමයි. ධර්මය බොහොම ගැඹීරයි. ඒ තුල යෙදෙන විට ඒ ගැඹීරත්වය සරල දෙයක් බවට පරිවර්තනය වෙනවා. ඒක තමයි ස්වභාවය. දැන් අපි යම් යම් රාජකාරී වුණත් ඒවා හරි සංකීර්ණ වගකී යුතු කාර්යයන් කියලා තේරුණත් කලක් ඒ තුල පුහුණුවක්, ඒ තුල ප්‍රායෝගිකත්වයක් ලැබුවට පස්සේ ඒක සරල ක්‍රියාවක් බවටපත් වෙනවා. ඒහි දැනුම සහ කුසලතාවය මත. ඒ වගේ තමයි ධර්මයේ තුල වුණත් ප්‍රකට වුණාට පස්සේ ඒක ඊටාම සරල ක්‍රියාවලියක්. ඒක හරි ලෙහෙසි දෙයක්. දැන් පිටුපසට කරණමක් ගහන්න කියලා කෙනෙකුට කිව්වොත් කියයි, ඒක ඊටාම හරි අපහසු ක්‍රියාවක්, මට කරණම් ගහන්න බෑ. ඒ කරණන් දිගට දිගට ගහලා පුරුදු වෙන කෙනෙකුට කරණමක් ගහනවා කියන්නේ ඒක යාගේ විනෝදාංශේ වැඩක්. බොහොම සතුටට නිකන් ඉන්න කොටත් කරණමක් ගහනවා එයා. ඒ වගේම ධර්මයේ හරියට ප්‍රකට වුණාට පස්සේ එයාට ඒක අසීරු කාර්යයක් නෙමෙයි. ඒක විනෝදාංශයක් වගේ තමන්ගේ ජීවිතෙත් එක්ක බද්ධ වෙච්ච ක්‍රියාකාරකමක් බවට පත් වෙනවා. ඒක පුරුදු පුහුණු කරන්න දෙයක් නැහැ. බාහිර උපක්ලේශ ධර්මයන්ගේ මනස නිදහස් කරගන්න යම් මොහොතකද ඒ මොහොතේදීම ඒ හිත සමවදිනව ලෝකෝත්තරත්වයට. ඒ හිත සමවැදිලා ලෝකෝත්තරත්වය තුල ප්‍රකට වෙනවා. ලෝකෝත්තරත්වය තුල ප්‍රකට වෙනවා කියලා කියන්නේ ගිනි අවුවේ කෙනෙක් ජීවත් වෙලා ඉඳලා හොඳ AC කරපු කාමරයකට ආවහම දැනෙන නිවනක් වගේ මනස සීතල වෙන්න පටන් ගන්නවා. තමන්ගේ විඥානය සීතල වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ස්වභාවය. ලෝකෝත්තරත්වයට සමවදිනකොට, අහුම්කම් දෙනකොට තමන්ගේ සිතට දැනෙන ස්වභාවය. ඒකට හේතුව තමයි මේ ලෝකෝත්තරත්වයේ තුල තියෙන නිවුණු ධමයක්. ලෝකීය ධර්ම තුල, ඉන්ද්‍රියන් තුල, බාහිරයේ තියෙන දැවෙන ධමයක්. හැම මොහොතකම දැවෙනවා, පිච්චෙනවා. මොන පැත්තකට ගියත් වින්දනීය වශයෙන් පුච්චෙනවා. ඇති දෙයක් නැහැ, ඔහි පිච්චෙනවා. ඒ නිස්කාම ධර්මතාවන් වලින් නිදහස් වෙලා තමන්ගේ හිත ඒ ලෝකෝත්තරත්වය තුල ජීවමාන කිරීම ඉදිරි ඥාන දර්ශන ගොඩනගා ගැනීමටත්, ඵල අවබෝධ කර ගැනීමටත්, තියෙන ඵලය වඩ වඩාත් ඍජු කර ගැනීමටත් උපකාරක වෙනවා. ඒ නිසා භාවනාව ආරම්භ වෙන්නේ සක්කාය දිට්ඨිය දුරු කළාට පස්සේ. සක්කාය දිට්ඨිය දුරු කළාට පස්සේ සෝහාන් මාර්ගඵලයෙන් පස්සේ තමයි භාවනාව ආරම්භ වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ භාවනාව. ඒ තමයි අභාවිතා ධම්මා භාවිතා. ඈ මේක මාර්ගයක් නැති මාර්ගයේ වැඩිම එහෙමත් නැත්නම් නිරෝධ මාර්ගයේ වැඩි වීම. නිරෝධ මාර්ග කියන්නේ මාර්ග නිරෝධ කළා. ඒ කියන්නේ මාර්ග නැති මාර්ග. නිරෝධ මාර්ගයේ වැඩි වීම කියන එක එතන ඉඳලා ආරම්භ වෙනවා. ඒක ඉතින් අඳුරනෝ ආර්ය සත්‍ය දැනගත්ත කෙනෙක්. අවබෝධ කරගත්ත කෙනෙක් දන්නෝ මෙන්න මේකයි නිරෝධ මාර්ගය. ඒ කියන්නේ නිරෝධ මාර්ගයේක ස්වභාවය තමයි ඇස සම්බන්ධ නැහැ මේ මාර්ගයට. දැන් ඕනම මාර්ගයක ගමන් කරන්න ඇස ඕන, දැකීම ඕන. මෙතන ඇස සම්බන්ධ නැහැ මේ මාර්ගයට. ඒ වගේම සිත සම්බන්ධ නැහැ මේ මාර්ගයට. ඉන්ද්‍රියන් සයම සම්බන්ධ නැහැ මාර්ගයට. වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන මේ ස්වභාවයල් සම්බන්ධ නැහැ මේ මාර්ගයට. ඒ නිසා කියනවා නිරෝධ මාර්ගයක්. මොනෝද නිරෝධ කරන්නේ මේ? මේ මාර්ගයේදී ඇස නිරෝධ කළා මේ ගමන යන්නේ. කන නිරෝධ කළා මේ ගමන යන්නේ. නාසය නිරෝධ කරලා මේ ගමන යන්නේ. දිව ශරීරය නිරෝධ කළා, මනස නිරෝධ කරලා මේ ගමන යන්නේ. තව අතහරින්න දෙයක් තියෙනවද? තව අතහරින්න දෙයක් නැහැ. හැබැයි මේ ඇස කන නාස දිව ශරීරය තුලත් මේ පංච උපාදානස්කන්ධය තුලත් චිත්ත ප්‍රබේධන වශයෙන් කෙලෙස් ධර්මතා වශයෙන් කොටස් කරන්න ගොනු කරන්න ගියොත් කෙලෙස් වශයෙන් 1500ක් අභිධර්ම වශයෙන් 42000ක සූත්‍ර පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් සූත්‍ර ධර්ම 18000 කාදී ඔය වශයෙන් මේ පැහැදිලි කරගෙන කියලා දෙන්න පුළුවන්. ඒත් ඒ හැම ධර්ම කරුණකම තියෙන්නේ එකම රසයකින් යුක්ත ධර්මයක්. හැම ගාථාවකම නිවන් රසය තියෙනවා. ওই ගාථා ටික ඔක්කොම එක්කෙනෙක් දැනගන්න ඕනේ කියලා පදනමක් තිබෙන්නේ නැහැ. ඒ කාලේදී එක සූත්‍රයයි එකයි කොට දේශනා කළේ. ඒ සූත්‍රය තුල නිවන් දකින්න උවමනා කරන සියලු ශක්තියන් තිබුණා. බලය තිබුණා. උපකාරක ධර්ම තිබුණා. අද තමයි අපි වරදවා තේරුම් අරගෙන කෝටියකට කියපු දේවල් එක පුජ්‍යලයක ඔළුවේ දාගන්න ගිහිල්ලා විශාල විකෘතියකටපත් වෙනවා. ඈ ලක්ෂ ගානකට වරින් වර පනවපු විනය පද්ධති ටිකක් ඔළුවේ දාගන්න ගියාම අවබෝධයකින් තොරව මිනිස්සෙක් හැම දෙයක් දිහාම වැරදි කෝණයකින් වැරද්දක් වැරද්දක් කියන න්‍යායෙන් බලන්නේ යෑම නිසා නිතරම ද්වේෂයෙන් කිපුණු ද්වේෂයෙන් කිපුණු දැහැමි මිනිස්සෙක් බවට පත් වෙනවා. ඒක තමයි පදපරමයන්ගේ ස්වභාවය. ආගමික උම්මාදයට පත් වුණාට පස්සේ තමන් ගත්ත න්‍යාය හරි අනිත් එක වැරදි කියන පදනමට එනවා. ඊට පස්සේ මිනිස්සයා අසහනෙන් ජීවත් වෙනවා. ඒ නිසා හොඳ ආගමිකයෙක් කියන්නේ භයානක පුජ්‍යලයක් වාගේම අසහනෙන් ජීවත් වෙන පුජ්‍යලයෙක් බවට පත් වෙනවා. එහෙමයි කියනවා අපි හොඳ බෞද්ධයෝ, අපි හොඳ කතෝලිකයෝ, අපි හොඳ මුස්ලිම් අය කියලා කියනවා. ඇති හොඳක් නෑ. ඒ තමයි ප්‍රබල අන්තවාදී බවක් හා වෛරයකින් නිතරම ජීවත් වෙන පුජ්‍යලයෙක් බවට පත් වෙනවා. ඒ කිසිවක් නෑ පින්නතුනේ. මේ සියල්ල අධ්‍යාත්මික වශයෙන් අත්හල නිදහස ඇති කරගත්ත මිනිස්යා ළඟ. ඒ මිනිස්යා ළඟ තියෙන්නේ ඒ සුන්දර වූ නිවන, ඒ සුන්දර වූ මාර්ගය, ඒ සුන්දර වූ දහම පමණයි පින්නතුනේ ජීවමාන කරන්නේ. අවේදීතතාවයම සුවදායි වේදනාවක් බවට පත් කරගෙන ජීවිතේ හැඩගස්ව ගන්නවා. ඔබ කිසිවක් කරන්නට එපා. ස්වභාවයට ඉඩ හරින්න. ඉන්ද්‍රියන් ස්වභාවේ පාවෙන ඉඩ හරින්න. වෙන දේ දිහා බලාගෙන සිටීමට හෝ නොබලා සිටීමට අදිෂ්ඨාන කර නොගන්න. ඔබ ඔබේ මනසට කිසිම කාර්යයක් පනවන්නට එපා. ඔබේ සංඥාවට ඔබ කිසිම කාර්යයක් පනවන්නට එපා. ඔබේ ඇසට ඔබ කිසිම රාජකාරියක් පනවන්නට එපා. ඔවුන් සියල්ලම නිවාඩු දී අතහරින්න. ඔබ ඉන්ද්‍රියන් පහ ක්‍රමානුකූලව අතහැරෙනකොට ඔබ කියන පුජ්‍යලයා නැතුව තියේ වෙතන. කාර්යාලයක් කියන එක හැදෙන්නේ සේවක පද්ධතිය තුළ. සේවක පද්ධතිය නිවාඩු ගියාට පස්සේ එතන කාර්යාලයක් නැහැ. මම කියන පුජ්‍යලයා හැදෙන්නේ ඉන්ද්‍රියන් සයෙන් වට වෙලා. ඉන්ද්‍රියන් සයට නිවාඩු දුන්නට පස්සේ එතන කාර්යාලයක් නැහැ. එහෙම නැත්තම් මමත්වයක් නැහැ. එහෙම නැත්තම් පුජ්‍යලත්වයක් සැකසෙන්නේ නැහැ. අන්නේ ඒ අධ්‍යාත්මික නිවාඩුව ලබා දෙන්න. ඒ අධ්‍යාත්මික නිදහස ලබන්න. ඉන්ද්‍රයන් නිදහසේ අතහැර දමන්න. කිසි විටක ඔබට ඔබ අන නොකරන්න. ඒ අපූරු දහම මේ මොහොතේ වඩන්න. ඒ සතර සතිපට්ඨාන ධර්මවල තියෙන්නේ පරම සත්‍ය ධර්මය. නමුත් අමු පුතඥ නිර්වචන නිසා ඒ සම්බුද්ධ වචනේ සම්පූර්ණ වෙනසිලා වෙනම අරුත් සමුදහායක් ඒ තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒක තමයි භයානක తত্ত্বය. ඒක තමයි භයානක తত্ত্বය. ධම්මපදයේ තියෙන්නේ සම්පූර්ණ පරණම පවිත්‍ර පාලි පාඨ සද්ධර්ම පාඨ. නමුත් අමුමාමු පුතඥයන් විසින් එය නිර්වචනය කිරීම නිසා පුතඥ කෝණයකින් ඇසකින් බලපු නිසා ඒ සම්බුද්ධ වචන අවබෝධයෙන් තොරව කියන්න ලියන්න ගියපු නිසා විනාශ වෙලා තියෙනවා. අද බෞද්ධ නාලිකාවල් වේවා ආගම් නාලිකාවල් වේවා බලාගෙන ඉන්නකොට වැටහි යන දෙයක් තමයි අන්ධයෝ අන්ධයන්ට පාර කියන ස්වභාවය. අන්ධයෝ අන්ධයන්ට පාර කියන ස්වභාවය තමයි ඉන්නේ. තාම කලාතුරකින් ස්වාමීන් වහන්සේ කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම ලෝකේත් ඒ උත්තරීතර ධර්මයේ දැකගත් කීප දෙනෙක් පමණක් ඉන්නවා. දේශකය වශයෙන් ජනප්‍රියව ප්‍රසිද්ධ වෙලා. ඒ ඇරෙන්න ඔය නාලිකාවල් තියෙනවා. ඉතින් අන්ධයෝ අන්ධයන්ට පාර කියනවා. කියන ධර්මය ඔබ පච්චත්තං වේදි තබ්බෝද නැත. මම මේ පොතේ ඇති සංකල්පය කියන්නේ කියලා කියනවා. අර පොතේ තියෙන එක අර පොතේ සටහන් කරපු එකයි මේ කියන්නේ. අර දෙයියෝ කිව්වයි කියලා ලියලා තියෙන එකයි මම මේ කියන්නේ. ඒ ලියපු එක මොනම හරි තර්ක ගෙනල්ලා හරි හෝ වේවා වැරදි හෝ වේවා ඒක හරි කියලා ඔප්පු කරන්නයි මේ මහන්සි ගන්නෙ. මිනිස්සුන්ගේ දියුණුවක් නැහැ. ශාස්ත්‍රවරයා ශ්‍රේෂ්ඨයි, ආගම් පොත ශ්‍රේෂ්ඨයි, ආගම් පොත හරි කියන අන්තවාදීත්වය මිනිස්සු තුළ ජනිත කරවනු, මිනිස්සු කුපිත කරවනු, ආගම් තුල මුලා කරවන දැඩිව ඒ සංකල්පවල ගිල්ලවල මෙය පිළිගත යුතුයමයි, මේ විශ්වාස කරගත යුතුයමයි කියලා ඔවුන් මනසට කවනෝ. නමුත් මේ ලෝකේ අපි ලබා දෙන්න ඕන පුළුවන් තරම් මිනිසුන්ට ස්වාධීනත්වය, සිතීමේ නිදහස, ගවේෂණය කිරීමේ නිදහස, පරේක්ෂණය කර ගැනීමේ නිදහස, ආත්මීය වශයෙන් ඒ නිදහස තියෙන්නට ඕනේ. ඒ නිදහස අහුරනවා ආගමික ත්‍රස්තවාදයේ විසින්. ඒ මානසික ත්‍රස්තවාදයෙන් නිදහස් වීමට හැකියාවක් තියෙන්න ඕන මිනිස්සුන්ට. මානසික ත්‍රස්තවාදයෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙන්න ඕන. විවෘත මිනිස්සේ කැඩයට හොයාගෙන බලාගෙන යනකොට ඕනම ආගමක ගත හැකි හොඳ උත්තුංග ධර්මතා තියෙනවා. ඒව හොඳයි කියලා කියන්න පුළුවන් දෙපාරක් කල්පනා කරන්න නැතුව. ඒ වගේම ඊටාම මිත්‍යා සහගත ප්‍රාථමික දේවල් තියෙනවා. ඒව නරකයි කියලා කියන්නත් පුළුවන් දෙපාරක් හිතන්නේ නැතුව. ඒ දර්ශනය පහළ කරගන්න. දෙයක් හොඳ ධර්මයක් වෙන්නේ කෙසේද, නරක ධර්මයක් වෙන්නේ කෙසේද? යම් ධර්මයක් නිසා ලෝභ, ద్వේෂ, මෝහ කියන ධර්මතා ඇවිස්සෙනවාද? එය නරක ධර්මයක්. යම් ධර්මයක් නිසා ලෝභ, ద్వේෂ, මෝහ කියන ධර්ම ප්‍රහාණය වෙනවාද? එය හොඳ ධර්මයක්. දැන් මේ ලෝභ, ద్వේෂ, මෝහ කියලා කියන්නේ මොනවද කියලා ඉස්සෙල්ලම ඉගෙනගෙන ඊට පස්සේ ප්‍රහාණය වෙන්න උවමනා කරනවා. එහෙම නැතුව සම්ප්‍රදායික වශයෙන් අපි හිතාගෙන ඉන්න ක්‍රමයට අපි හිතාගෙන ඉන්න අලෝභය වැඩුවට ලෝභය ප්‍රහාණය වෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්න වැඩපිළිවෙල තුල සමහර වෙලාවට අලෝභය වඩනකොට තවත් ආකාරයක වෙනස් වූ ලෝභයක් හටගන්නේ. ඒකයි වෙන්නේ. අපි හිතාගෙන ඉන්න ආකාරයට මෛත්‍රිය වඩනකොට තවත් ආකාරයක වෛරයක් හටගන්නවා. දැන් ඔය සියලු සත්වයන් දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන යනකොට ඊළඟට අර සත්තු මරණ මිනිස්සු කෙරෙහි වෛරයක් හටගන්නවා. එහෙම නැත්නම් ප්‍රතික්ෂේපයක් හටගන්නවා. එක පැත්තක මෛත්‍රියක් වඩනකොට තව පැත්තක අපි දන්න මෛත්‍රී ක්‍රමවේදය අනුව මේ බාහිර තියෙන ක්‍රමවේදය අනුව තව පැත්තක වෛරයක් හටගන්නවා. එතකොට මේක අමෝහයයි. ඒ නිසා මේ ආගම විශ්වාස කරන්න ඕන කියලා ඒක විශ්වාස කරනකොට ඒ මිනිස්යාගේ සිතීමේ ශක්තියින් විදර්ශනා ශක්තියින් සම්පූර්ණ ඇහිරිලා ගිහිල්ලා ඒ මිනිස්යාගේ තව පැත්තක මෝහාන්ධකාරයක් හට ගන්න පටන් ගන්නවා. අන්න එහෙම ස්වභාවයක් තියෙනවා පින්නුතුනේ මේ මනස තුල. ඒ නිසා මිනිස්යාට සිතීමේ අවසරය තියෙන ධර්මයේ කෙරෙහි ධර්ම අවබෝධයේ කෙරෙහි සත්‍ය අවබෝධ කර ගැනීම උදෙසා මේ ධර්මය ඕනෑම පැත්තකට යොමු කරලා මේක වැරද්දක් හැටියට දකින්න උත්සාහ කරන්න, හරි දෙයක් හැටියට දකින්න උත්සාහ කරන්න, මධ්‍යස්ථව දකින්න උත්සාහ කරන්න, හැම පැත්තකින්ම බලන්න මේ ධර්මයේ අඩුව මොකන්ද කියලා. දෘෂ්ටි විසුද්ධිය පිණිස, සැකයේ විසුද්ධිය පිණිස, විචිකිච්ඡාවේ විසුද්ධිය පිණිස තියෙන ධර්මයක් පින්නතුනේ. ඒවර සීල විසුද්ධිය පිණිස ඇතිවන ධර්මයක් මේක. සම්පූර්ණ සීල විසුද්ධියක් වෙනවා. ඒ කියන්නේ සීලය කියලා කියන්නේ වුත සීලේනේ. සීල විසුද්ධියක් කියලා කියන්නේ සම්පූර්ණ අර දෘෂ්ටි වලින් තොර වූ සීලය හිම් පිරිසුදු භාවයට පවිත්‍රත්වයට පත්වීම. අධ්‍යාත්මික මනෝ සංවර සීලය. ඒක මේ මනෝ සංවර සීලය හදන්න බෑ අනක් පනවල. ඉතින් කාය සංවරය විනය තුලින් හදන්නට පුළුවන්. හැබැයි මනෝ සංවරය කියන එක ඒ විනය පනවල සිල් පනවල හදන්න පුළුවන් කමක් නෑ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ කිසි විටක සමාදන් නොකළ සීල් අපි නිතර කියමින් ඒක බුද්ධාගමේයි අපි සිතනවා. බුදුරජාණන් වහන්සේ සීලබ්බත පරාමාස ප්‍රතික්ෂේප කළා. අපි සීලබ්බත පරාමාස ගිලගෙන හිතන ජීවත් වෙනවා. ඉතින් අපි ඊළඟට බෞද්ධයෝ කියා ගන්නවා. ඒ නිසා සම්බුදුරජාණන් වහන්සේගේ නාමය මත දෙසටක් මිත්‍යා දෘෂ්ටියේ පැටවූ මිනිස්සු අවීචි මහා නරකේ බොහෝ කාලයක් දුක් විඳීවි. ඒ නිසා යම් යම් පුජ්‍යල ග්‍රන්ථවලින් අපිව නොමග යවලා, පුජ්‍යල ග්‍රන්ථවලින් වැරදි භාවනා ක්‍රම වේද පටවලා, ඒ භාවනා ක්‍රම වේද වලින් මානසික රෝගීන් බිහි කරලා, මේ රට ඍණාත්මක දහමක් ඇති ඍණාත්මක සංකල්ප ටිකක් ඇති, තමන්ට තමන්වත් ආදරයක් කරුණාවක් නැති, හැම දෙයක් දිහාම වැරදි වැරදි කියන කෝණයක් ලබා දෙමින් හැම කෙනා කෙරෙහිම වෛර කරන, දායකයා හාමුදුරුවන්ට වෛර කරන, හාමුදුරුවෝ දායකයන්ට වෛර කරන, එකිනෙකාට එකිනෙකා එපා වෙන, ආදරයක් නැති, කරුණාවක් නැති, බැඳීමක් නැති, සද්භාවයක් නැති මිනිස්සු ටිකක් ඊළඟට නිර්මාණය වෙනවා. ආහාරය ගැනීමේ තැන ඉඳලා වැරදි, වතුර ටික බීමේ ඉඳලා වැරදි, ලස්සනට මලක් වගා වැවීමේ ඉඳලා සුවඳවත් සබන් කෑල්ලක් හරි ගෑමේ ඉඳලා වැරදි වැරදි කියලා මිනිස්සු කොටු කරලා ගොනු කරලා පුදුම හිරිහැරයකට පත් වෙලා තියෙනවා. සෙරෙප්පු දෙකක් දැෑම තැන ඉඳලා වැරදි වැරදි කියලා ඔළුවට දාලා පුදුම හිරිහැරයකට මිනිස්සු ලක් කරලා තියෙනවා. ඉතින් මිනිස්සුන්ට කළ යුතු දේවල් නොකළ යුතුයි කියලත්, නොකළ යුතු දේවල් කළ යුතුයි කියලත්, ධර්මය අධර්මය කළත්, විනය අවිනය කරලත් මේ සමාජය තුළ මිනිස්සුන්ගේ ජීවිත ඍණාත්මක වෙලා කාලකන්ණි වෙලා තියෙනවා. ඒ 2600 ගානක ඉතිහාසයේ තිබුණු ඒ ශ්‍රී සද්ධර්මයේ නැවත මතු කිරීමේ භාර දූර කාර්ය සියලුම ඥානවන්ත මිනිස්සු මත පැවරෙන කාරණයක්. විචාරශීලීව බලන්න විද්‍යාත්මකව හැම විට බලන්න, හැම සීල් පදයක්ම, හැම විනය ධර්මයක්ම, හැම ධර්ම කරුණක්ම පරේෂණාත්මකව කාලෝචිතව බලන්න. ඒ විදියට ඒව ගලප ගන්න, ඒව වෙනස් කර ගන්න, ඒව හැඩ කර ගන්න. ජීවිතයේ වඩ වඩාත් නෙවැරදි වූ සැපය කරා, ධර්මානුකූල ධර්ම සැපය කරා ගෙන යන්නට උත්සාහ කරන්න ඕන. මේ දුක් විඳින්න තියෙන මාර්ගයක් නෙවෙයි, මේක සැප විඳින්න තියෙන මාර්ගයක්. අපේ අය හිතාගෙන ඉන්නේ මේක මේ සැපය කියලා කියන්නේ මේ එක්තරා ටිකක් ඒගොල්ලෝ තියෙන. දැන් එක හාමුදුරු කෙනෙකුන් දවසක් කිව්වා මේ අහවල් අය හරි සැපවත් ජීවිත ගත කරා කියලා. මං අහුවා කොහොමද සැපවත් ජීවිත කරේ? ආ මේ ඉතින් සිගරට් අරක්කු ඒව මේව හොඳට බීලා ජීවත් වෙච්ච අය කිව්වා. ඉතින් මම අහුවා මේ සිගරට් අරක්කු ඒ මේ බීලා ජීවත් වෙන එක සැපවත් ජීවිතයක්ද? ඒ මිනිස්සයා මානසික ආතතියකට නේක කරන්නේ. ඒ තුලින් පීඩාවක් නේ මිනිස්සයා ලබන්නේ. ඒක සැපවත් ජීවිතයක්ද? අන්න ඒ නිසා සැපේ වරදවාගෙන තියෙනවා. ඒ වරදවාගත්ත නිසා අපි සැපවත් ජීවිතයක් උදෙසායි මේ ධර්මයේ කියලා කියනකොට අර ඒගොල්ලන්ගේ කෝණේ මේක දිහා බලනවා. මේ කතා කරන්නේ ලෝකෝත්තර අවේදිත සැපයක් ගැන. මේ පුහුදුන් ලෝකයා මේ කරන මේ සැපයක් ගැන නෙමෙයි. ඒ නිසා ඒ නෙවැරදි වූ සැපය, ධර්මානුකූල සැපය උදෙසායි මේ ධර්මය අපි හැමදෙනාටම ගලප ගන්න ඕන. පුළුවන් තරම් තමන්ගේ සිත, කය, වචනය ධර්මයේ කෙරෙහි යොමු කරවන්න. විචාරශීලී බුද්ධියකින් විචක්ෂණශීලීව බලන්න. දහසක් වැරදිලා හෝ එකවරක ඔබ මේ ධර්මයෙන් පුබුදිනවා, අවදි වෙනවා. ඒ අවදි වුණොත් ඔබට සදාකාලිකවම දකින්නට පුළුවන් සම්‍යක් ඇස, සම්මා දිට්ඨිය ඔබ තුල පහළ වෙනවා. ඒ කියන්නේ දෘෂ්ටි නැතුව ඔබට බලන්න පුළුවන්, සංකල්ප නැතුව ඔබට බලන්න පුළුවන්, වචන නැතුව ඔබට කතා කරන්න පුළුවන්, සිතට වහල් නොවී සිත තුල ජීවත් වෙන්න පුළුවන්, ඉන්ද්‍රයන්ට වහල් නොවී ඉන්ද්‍රයන් තුල ජීවත් වෙන්නට පුළුවන් හැකියාවක් ඔබට ලැබෙනවා. ඒ නිසා කිසිවකට නොඇලෙන ගුණයක් ඒ තුල හට ගන්නවා. සාමාන්‍ය විදියට ආහාර පාන ගත්තත් ජීවත් වුණත් ඒ අධ්‍යාත්මය ක්‍රියාත්මක වෙන විදිය වෙනෝම නිදහස් වූ ක්‍රමවේදයකට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අනිකුත් සත්වයන්ට වගේ දැවීම්, ගිනි ගැනීම්, පිච්චීම් නැතුව ඒ ජීවිතේ වාසනාවන්ත ජීවිතයක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට ලංකාවේ පමණක් නෙමෙයි විදේශ රටවල් වල ඉඳලා පවා සමහර වෙලාවට මේ ලංකාවෙන් ගිහිල්ලා ගෘහ සේවිකාවන් හැටියට නිවෙස්වල වැඩ කරන අය පවා කොහොම හරි අවකාශය අරගෙන මේ ධර්මය අහලා ඒ රටවල් වල ඉඳගෙනම මේ ධර්මය ප්‍රතිවේදේ කරගෙන විශාල සැනසෙල්ලක් ලැබුණෝ. තාඩන, පීඩන, ගැරහුන්, දුක් අඳෝනා මැද ස්වාමින් වහන්සේ අද මම නිවිල ජීවත් වෙනවා කියන ප්‍රසාදය පළ කරනකොට අපිට මේ මහත් වූ ප්‍රසාදයක් සතුටක් දැනෙනවා. ඒ වගේම මේ ධර්මයේ වෙනුවෙන් අනුග්‍රහය දක්වන, සහයෝගය දක්වන, මේ ධර්මය පිණිස කටයුතු කරන සීලු දෙනාටත් ඒ අයිතිය, ඒ ප්‍රසාදය ලැබෙනවා. පින්තුනේ ඒසා ඔබ ධර්මය අවබෝධ කරගන්න, අවබෝධ කරගත්ත ධර්මය ප්‍රකට කරවන්න, දියුණු කරවන්න, අධ්‍යාත්මික ලෝකය ධර්මයෙන් බබළුවා ගන්නට මේ අනුශාසනාවත් ඔයත්තන්ට ශක්තියක්ම ධෛර්යයක්ම වේවා. නිතර ධර්ම ශ්‍රවණය කරන්න, නිතර ධර්ම මානසිකාරයේ යෙදෙන්න, නිතර ධර්මය ශ්‍රවණය කිරීමේ මානසිකාරයේ යෙදීමෙන් ඒ ලෝකෝත්තර ශක්තියින් වඩා වර්ධනය කරගෙන මේ භවයේදී මේ සත්‍ය අවබෝධය කර ගැනීමට, අදාදම සත්‍ය අවබෝධ කර ගැනීමට ඔබට වාසනාව බහා